කාරණික පින්නතුනේ. අප සම්බුද්ධ ශාසනය රැකගැනීමේ වගකීම තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට. අපි මේ පිළිබඳව කල්පනා කළා ලංකාවේ පිළිගත යුතු ස්වාමින් වහන්සේලා, ගරු බුහුමට ලක් වෙන ස්වාමින් වහන්සේලා, උන්වහන්සේලාගෙන් මේ පිළිබඳව අපි විමසා සිටියා. එවැගේම උපාසිකාවන් නියෝජනය කරමින්, එවැගේම තරුණ පරපුරත් නියෝජනය කරමින් අපි හැමදෙනාගින්ම විමසා සිටියේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මේ සිවණක් පිරිස විසින් කළ යුතු මෙහෙවර කුමක්ද යන්න පිළිබඳව. ඔවුන්ගේ සිතඟි පරිදි ඔවුන් අදහස් ඉදිරිපත් කළා. මේ දෙස බලා සිටින ඔබටත් පින්තුනේ යම් අදහසක් ඇති. මේ අවිහිංසාවාදී ධර්මය ලොව පවතිනව නම් එයින් කිසිදු කෙනෙකුට හානියක් සිදුවන්නේ නැහැ. බුදුදහමේ අදහස සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සියලු සත්වයෝ සුවපත්ත්වා. මේ උතුම් කාරණය පදනම් කරගෙන මුල් කරගෙන යන මේ සම්බුද්ධ ශාසනයට ඔබට කළ හැකි මෙහෙවරක් ඇති. ඒ පිළිබඳව කල්පනා කළා. අපි පුරාතනයේ ඉඳලා කියාගෙන එන වචනයක් තියෙනු 5000ක් කල සම්බුද්ධ ශාසනය නිකලැල්ව අවිචින්නව පවතිනවා කියලා මේ සිරිලක් දෙරණේ. එය සත්‍යයක් කරන්න, එය පසක් කරන්න. 5000ක් කල නොව මිහිතලයේ මිනිසුන් සිටින තාක් කල් සම්බුද්ධ ශාසනය මේ ලොව පැතිරේවා, බැබලේවා කියන ප්‍රාර්ථනය පින්නතුන් ඇති කරගන්න. හැම දිනාටම උතුම් තුරුණුවන්ගේ සරණයි. 2508 වෙනි වසරේ 6 වෙනි මාසේ 1 වෙනිදා භාවනා වැඩසටහන. රැයට එළියනම් සඳුය, දහවලට එළියනම් හිරුය. රැය දහවල නොවනස්වන එළියනම් සද්ධර්මයයි. මේ සද්ධර්මය මේ ලෝකෙ මිනිස්සුන්ට පිළිගන්න බැරි දෙයක්. ඒ වගේම මේ ලෝකෙ රහක් නැති දෙයක්. මේ ලෝකෙ වැඩපිළිවෙළවල් එකක්වත් මේ ලෝකෝත්තර සද්ධර්මයේ නැහැ. ඒ නිසා ලෞකික අයට පිළිගන්න තියෙන, අදහන්න තියෙන, බාර ගන්න තියෙන සියලුම ක්‍රමවේදයන් වලට වඩා වෙනස්. සද්ධර්මයේ වැඩෙන්නේ වෙනස්ම ආකාරයකට. නමුත් හිතේ ලෝභය වැඩෙන්නේ වීරය පදනම් වෙලා. ද්වේෂය වැඩෙන්නේ වීරය පදනම් වෙලා. එහෙත් සද්ධර්මයේ වැඩෙන්නේ වීරයක් නොමැතිවයි කියලා කිව්වොත් කවුරු පිළිගනීද? පිළිගන්නේ නැහැ. නමුත් ඇත්ත සිද්ධිය මොකන්ද? සද්ධර්මය ගොඩ නැගෙන්නේ වීරයක් නොමැතිවයි. සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් වීරියෙන් ඉවත් වෙනවත් සමගම ස්වභාවයෙන් ධර්මයේ වැඩෙන්න පටන් ගන්නවා. ස්වභාව ධර්මයේ තුල ධර්මය තහවුරු වෙනවා. ඒක පුදුමේ ධනවන දෙයක්. මේ ලෝකේ මිනිස්සෙක් විශ්වාස කරන්නේ නැති ධහමක්. මොලේ ප්‍රශ්නයක් නැතුව, හිතේ ප්‍රශ්නයක් නැතුව, අටලෝ දහමෙන් අකම්පිත මනසක් හදා ගැනීමයි ධර්මයේ බලාපොරොත්තුව, දේශනාවේ බලාපොරොත්තුව. ඒක මොනතරම් භාග්‍යයක්ද, වාසනාවක්ද? ඒකට අවශ්‍ය කරන උපකාරක කරුණුයි දේශනා කරන්නේ. හොඳට ධර්මයේ කෙරෙහි වීරිය වඩන්න, ධර්මයේ කෙරෙහි සතිය ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි තණ්හාවක් ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇති කරගන්න. ඒක ඔබේ යහපතට දියුණුවට හේතු වෙනවා. වෙනන් කිසිවක් දිහා නෙමේ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ දිහාම බැඳීම ඇති කරගන්න. හොඳින් ශ්‍රවණය කිරීම, හොඳින් ධර්මානුකූලව මෙනෙහි කිරීම, හොඳින් කරුණුකාරණා වටහා ගැනීම, හොඳින් තමන්ගේ මනස පරිවර්තනය කර ගැනීම. පුජ්‍යලත්වයට කරන්න පුළුවන් දෙයක් නෙමේ, පුජ්‍යලත්වයට බාර දුන්නට වැඩක් නෑ මේ වැඩපිළිවෙල. පුජ්‍යලත්වයේ ඉක්මවා ගියපු සුවිශේෂී අධිචිත්තයකට අධිඥානයකටයි මේ සද්ධර්මයේ බාර දෙන්න ඕන. පුජ්‍යල චින්තනයේට කරන්න බෑ. පුජ්‍යල චින්තනයේට කරන්න පුළුවන් ඇලීම ගැටීම. ඒක තමයි පුජ්‍යල චින්තනයේට කරන්න පුළුවන්. ඒත් සද්ධර්මයේ කාර්ය බාර දෙන්න ඕන අදිචිත්තයකට අදිඥානයකට. ඒක හොඳට මතක තියාගන්න ඕන. අදිචිත්ත අදිඥාන කියලා කියන්නේ මනසට වඩා දෙයක්, ඥානයට වඩා දෙයක්. නිතරම බලාපොරොත්තු වෙන්න ඕන. ඔබේ ශක්තියින් පිළිබඳව ඔබ විශ්වාස තබා තිබෙනවා. නමුත් ඒ සියලුම ශක්තියින් වලට වඩා වෙනස්ම වූ ශක්තියක්, බලයක් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍යයි. ඔබට තියෙන්නේ ඔබේ ශක්තියින් වඩන්න නෙමෙයි, ඔබේ ශක්තියින් අතහරින්න. ඔබට තියෙන්නේ යමක් තේරුම් ගන්න නෙමෙයි, තේරුම් ගත්ත දේවල් ලිහිල් කරන්න මුදාහරින්න. ඔබට තියෙන දෙයක් ග්‍රහණය කරන්න නෙමෙයි, ග්‍රහණය කරගත්ත දේවල් ලිහිල් කරන්න මුදාහරින්න. ඔබට තියෙන්නේ යමක් කරන්න නෙමෙයි, කරන දේවල් සියල්ලක්ම අත්හැරලා මනසින් වචනයෙන් කයින් මේ මොහොතේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න, තුන්දොරේම ක්‍රියාවෙන් නිදහස් වෙන්න. වරදවා ගන්නට එපා. පුජ්‍යලත්වයේ ක්‍රියා විරහිතතාවය ක්‍රියාවෙන් නිදහස් වීම නොවේ. නිහඬව සිටීම ක්‍රියාවෙන් නිදහස් වීම නොවේ. අතහැරීමත් අතහරින විටයි ඔබ ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ. අතහැරීමත් අතහරින විටයි ඔබ ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ. ධර්මයේ කියනව සමගම මෙනෙහි කරන්න, ධර්මානුගත කරගන්න, ධර්මයේ ජීවිතයට එක් කරගන්න, අරුත් රස විඳින්න. ක්‍රියාවෙන් නිදහස් වීම සමගමයි ඔබට ඒ අකාලිකත්වයට පිවිසෙන්න පුළුවන්. සියලුම ක්‍රියා කාලය තුලයි, පුජ්‍යලත්වයේ තුලයි. ඒකකයක් ඇති තැන, මෙනුම් කිරුම් බෙදුම් ඇති තැන තිබෙන්නේ කාලයයි. ඒකකයක් නොමැති තැන තිබෙන්නේ අකාලිකත්වයයි. ගණන් කිරීමේදී බිඳුව යොදා ගන්නෝ ඒකකයක්. බිඳුව කියන්නේ ඒකකයක්. 1 2 3 4 5 6 7 8 9 දක්වා ඉලක්කම් තියෙනවා. මේ ඉලක්කම් 10න් තමයි සියලු ඉලක්කම් ගණන් හැදෙන්නේ. ඒ තමයි ඒකකය. ඒකකයක් ඇති තැන සැනසීමක් නැත. උත්තරයක් නැත. හැම උත්තරයක්ම නැවත ප්‍රශ්නයක් බවට පෙරලෙනවා. හැම උත්තරයකම බරක් තියෙනවා. හැම උත්තරයකම වෙනස් වීමේ ගුණය තියෙනවා. බිඳීමේ හැකියාව තියෙනවා. මේක අනුත්තර ධර්මයක්. ප්‍රශ්න උත්තර නැති අනුත්තර වූ ධර්මයක්. සෑම පිළිතුරක් වෙතම ප්‍රශ්නයක් එල්ල වෙනවා. ප්‍රශ්න හා පිළිතුරු අත්හල විට ඒකකයෙන් නිදහස් වූ විට ඔබ අකාලික ධර්මයේ දකින්න අකාලිකත්වයේ තුල ජීවත් වෙනවා. ඔබ ළඟ ඇති ඉන්ද්‍රිය ශක්තියින් කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට කරන්නට තියෙන්නේ ඉන්ද්‍රිය ශක්තියින් වලින් මිදීම පමණමයි. ස්වභාවයෙන් ඔබ කැඳවාගෙන යන ලෝකෝත්තර ධර්මයට ඔබ මොනම හෝ ආකාරයක දෘෂ්ටිමය ග්‍රහණයක් කරන විට ඔබ ඉන්ද්‍රියන් තුල රැඳෙනවා. පිළිකුල් කරන විට ඔබ ඉන්ද්‍රියන් තුලයි රැඳෙන්නේ. ආශා කරන විට ඔබ ඉන්ද්‍රියන් තුලයි රැඳෙන්නේ. උපේක්ෂාව ඇති කරගන්න විට ඔබ ඉන්ද්‍රියන් තුලයි රැඳෙන්නේ. ඔබ යමක් වඩනකොට භාවනා කරනකොට ඔබ රැඳෙන්නේ ඉන්ද්‍රියන් තුලයි. කිසිම භාවනාවක් නොකර සිටින විටත් ඔබ රැඳෙන්නේ ඉන්ද්‍රියන් තුලයි. සෑම ක්‍රියාවක් මතම කර්මය සැකසෙනවා. සෑම ක්‍රියාවක්ම හොඳ හෝ නරක මධ්‍යස්ථ බවට පත් වෙනවා. ක්‍රියාව ඉක්ම වූ විට ඒ ලෞතුරු දහම ඔබ අත්විඳිනෝ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරන්න. කර්ම කරන අයෙකු නොවන්න, කර්මකාරයෙක් නොවන්න. ධර්මයේ ඇති විශිෂ්ටත්වය සංඛාර නිරෝධයි. සකස් කිරීම නෑ. ඒ නිසා එතන කිසිදු ක්‍රියාකාරකමක් නෑ. විඥාන නිරෝධයි. විඥානනය කිරීමක්, ප්‍රභේදනය කිරීමක් එහි නෑ. නාම රූප නිරෝධයි. නාමයක් වශයෙන්වත් රූපයක් වශයෙන්වත් කිසිවක් අල්ලගෙන නෑ. ඔය ලෝකෙ හැදිච්ච මිත්‍යා භාවනාවන් වල තියෙන්නේ නාම රූප දෙකක්. නාමකෝයි රූපකෝයි අල්ලගෙන ඒකට ඒකාත්මික වෙනවා. ඒකට කියනවා සමත භාවනා කියලා. නාම රූප දෙකම නිරෝධයි. එයා නමකුත් අල්ලගෙන නැහැ, රූපෙකුත් අල්ලගෙන නැහැ. සලායතන නිරෝධයි. මේ ආයතන හයම නිරෝධයි. එයා ඇසින් වැඩගන්න, කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනින් වැඩගන්න කෙනෙක් නෙමෙයි. ආයතන හයම නිරෝධයි. ස්පර්ශ කරන්නේ නැහැ කිසිවක්. පස්ස නිරෝධයි. කිසිම වේදනාවක් නැහැ. අවේදීතයි. වේදනා නිරෝධයි. කිසිම දෙයකට බැඳීමක් නැහැ, ගැටීමක් නැහැ. තණ්හා නිරෝධයි. කිසිම දෙයක් අල්ලගෙන නැහැ. උපාදාන නිරෝධයි. කිසිම භාවාත්මක ගුණයක නැහැ. මනස කිසිම භාවාත්මක ගුණයක නැහැ. මනුස්ස දේව, මනුස්ස ප්‍රේත කියන ඔය භාවාත්මක ගුණ නැහැ. භව නිරෝධයි. කිසිම ජාතිකයක වර්ගිකයක හැටියට ඒ ධර්මයේ තුල නැහැ. ජාති නිරෝධයි. ජරාවටපත් වෙන ශරීරයක් අල්ලගෙන නැහැ. ශෝකයට, පරිදේවයට, දුක්ඛයට, දෝමනස්සයට හේතු වෙන පටිච්ච සමුප්පාදය අල්ලගෙන නැහැ. එයා නিত্য සුඛ ආත්ම කියන සංඥාවල් අල්ලගෙන නැහැ. එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාවලුත් අතහැරලායි සිටින්නේ. එයාට මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් හෝ නিত্য සුඛ ආත්ම කියන ලක්ෂණ තුනක් හෝ නැහැ. හේතුව විඥානයේ නිරෝධයයි. නාම රූප නිරෝධයයි. සලායතන නිරෝධයි. පස්ස නිරෝධයි. වේදනා නිරෝධයි. තණ්හා නිරෝධයි. සියලුම උපාදානයන් නිරෝධයි. භව නිරෝධයි. ජාති නිරෝධයි. එබැවින් එයට, එතනත්තාට නිත්‍ය සුඛ ආත්ම හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත. වචන සියල්ල අතහැර ජීවත් වෙනවා. ඒ ලෝභ වචන අතහරින්න. වචන යන දෘෂ්ටි සංකල්ප මිසක් එහි කිසිදු අරුතක් නැත. සංවේදීතා යන මිරිඟුවක් මිස එහි අරුතක් නැත. ආකල්ප යන සිහිනයක් මිස එහි අරුතක් නැත. එමෙවින් පෙන පිඩක් හා සමානයි. අර්ථයක් නැති මහ ගොඩක්. කෙසෙල් කඳක් හා සමානයි. අරටුවක් නැති මහ කඳක්. උපාදාන ස්කන්ධය. නිසරු හෝ සරු නැත. නිසරු යනු සරු නැති බව. නිසරු හෝ සරු බව නිසරු බව තුල නැත. අපේ අයගේ වැරද්ද තමයි නිසරු බව කිව්වහම ඒගොල්ලෝ තවත් සරු බවක් ග්‍රහණය කරනවා. තවත් ඇති බවක් ග්‍රහණය කරනවා. එතකොට එතන සරු බව තියෙන්නේ. නිසරු කියන්නේ කිසිදු අර්ථයක් නැත. කිසිදු දෘෂ්ටියක්, කිසිදු සංකල්පයක්, කිසිදු සංඥාවක් ග්‍රහණය කර නැත. ධර්මයට පිවිසෙ විට මම හෝ අන් අය ලෝකේ නැත. ධර්මයේ මා අත්විඳිනා වූ දෙයක් නොවේ. එය ස්වභාවික දෙයක්ද නොවේ. එය ස්වභාවික දෙයක්ද නොවේ. එය ලෝකයට අයිති නැත. එය ලෝකෝත්තරයි. ලෝකයෙන් එතරයි. ධර්මයට පිවිසි විට සම්මුති හෝ ලෝකෝත්තර කියා දෙයක් නැත. මම දැන් ලෝකයෙන් එතර වී සිටින්නේද, මෙතර සිටින්නේද සංඥා නැත, වේදනා නැත, තණ්හා නැත, උපාදාන නැත. එයයි සද්ධර්මයේ සුවිශේෂත්වය, චමත්කාරය, නිරෝධය, ලෝකෝත්තර බව, අකාලික බව, අවේදිත බව. ඔළුව නිදහස් කරන්න, මනස නිදහස් කරන්න. ස්වභාවය විශ්වාස කරන්න, ස්වභාවයට ඉඩ දෙන්න. ඒ සඳහා වීරිය කරන්න. ඒ වීරිය සම්‍යක් වීරිය, සම්මා විරිය විය යුතුයි. ඇති කරගෙන තිබෙන සියලු සංඥාවන් වලින් නිදහස් වන්න. ඒට වීරය කරන්න. වීරිය අත්හරින්න වීරය කරන්න. අතහැරීම අතහරින්න වීරය කරන්න. ඔබ කිසිවෙක් වීමට උත්සාහ නොදරන්න. කිසිවෙක් නොවීමට උත්සාහ දරන්න. කිසිවෙක් නොවන්න. කිසිවෙක්ම නොවන්න. අධ්‍යාත්මිකවත්, බාහිරවත් කිසිවෙක්ම නොවන්න. කිසිවෙක්ම නොවන තැනට පැමිණ ස්වභාවයට ඉඩ දෙන්න. ඉන්ද්‍රියන් වල කාර්ය අවසන් කරන්න. විඥානේ කාර්ය අවසන් කරන්න. මොළෙහි ක්‍රියාකාරීත්වය අවසන් කරන්න. ඉන්ද්‍රියන් තුල ඇති වේදනාව අවසන් කරන්න. ඉන්ද්‍රියන් උපාදානය කිරීම අවසන් කරන්න. සිත උපාදානය කිරීම අවසන් කරන්න. ඇස උපාදානය කිරීම අවසන් කරන්න. ඔබ නොමැතිව, මම නොමැතිව, පාරක් නොමැති පාර තමන්ගේ ගමන් මඟ කරගන්න. දිසාවකට නොවැටුණු පාරක ගමන් කරන්න. පුජ්ජලත්වයේ නොවන මාවතක ගමන් කරන්න. ආරම්භයක් හෝ අවසානයක් නැති මාවතක ගමන් කරන්න. ආරම්භයක් හෝ අවසානයක් නැති මාවතක ගමන් කරන්න. පුජ්ජලේක නොවි එම මාවතට පිවිසෙන්න. පුජ්ජලේක නොවි එම මාවතට පිවිසෙන්න. ඔබේ විඥාණයට එය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරන්න. ඔබේ විඥාණය ග්‍රහණය කරන, විජානනය කරන ඥාණය සැහැල්ලු කරන්න, ලිහිල් කරන්න. ස්වභාවය විසින් ලබා දෙන තන ලබන්නට ඔබ සූදානම් වන්න. ධර්මය ප්‍රකට කර ගැනීම සඳහා වීරය කරන්න. එය තාවකාලිකව ඉගොඩ වීම සඳහා ලබා ගන්න ඔරුවක් සේ භාවිතා කරන්න. එයද අත්හරින්නට බලාගෙන භාවිතා කරන්න. ධර්මය ප්‍රකට කර ගැනීම සඳහා අත් නොහරින ප්‍රකට වෙන තුරුම වීරිය පවත්වන්න. එය සම්‍යක් ව්‍යායාමයයි, උත්සාහයයි. ධර්මය ප්‍රකට කර ගැනීම සඳහා උත්සාහයයි. ධර්මය ප්‍රකට වෙන තුරුම එය වීරිය අත් නොහරින්න. ධර්මය ප්‍රකට වීම සමගම එය වීරය ස්වභාවය තුල අත්හැරෙනවා ඇති. නිවන යනු ඥානයෙන් හෝ ඇසින් දැකිය හැකි දෙයක් නොවේ. නිවන යනු ස්පර්ශ කරගත හැකි දෙයක් නොවේ. නිවන යනු වේදනාවක් ඇති කරගත හැකි දෙයක් නොවේ. නිවන යනු සංඥාවක් ඇති කරගත හැකි දෙයක් නොවේ. නිවන යනු පුජ්ජලත්වයකට හඳුනාගත හැකි දෙයක් නොවේ. පුජ්ජලත්වයේ ඇස කන නාසය දිව ශරීරය අතහරින්න. එවිට ඇතිවන්නේ නිවනයි. මනස අතහරින්න. එවිට ඇතිවන ස්වභාවයයි නිවන. ඔබට නිවන කියා කිසිවක් ලෝකෙන් දකින්න පුළුවන් කමක් නැහැ. දෙවෙන ඉන්ද්‍රයන් අතහැරීමමයි, ස්පර්ශ නොකිරීමමයි නිවන. අතීතයේ ස්පර්ශ නොකිරීමමයි නිවන. අනාගතයේ ස්පර්ශ නොකිරීමමයි නිවන. වර්තමානයේ ස්පර්ශ නොකිරීමමයි නිවන. කාලයේ ස්පර්ශ නොකිරීමමයි නිවන. ස්පර්ශයෙන් නිදහස් වීමමයි නිවන. සියලු කම්පන සියලු කැළඹීම් ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවයයේ සියල්ල නිවාලනවා ඇති. මේ ලෝකයේ ඔබට විසඳිය හැකි ප්‍රශ්නයක් නැත. ඔබට පිළිතුරක් හැටියට ගත හැක්කේ තවත් ප්‍රශ්නයකට භාජනය වන දෙයක් පමණයි. ඒත් සෝමා දහමට නිරායාසයට තථාගතත්වයට පවතින ස්වභාවයට එය මුදා හැරීම සදාකාලික පිළිතුරක් ලැබෙන අපූර්වත්වයේ විසඳුමයි. සියලු ගැටලු සියලු ප්‍රශ්න සියලු පීඩන ස්වභාවයට විවෘත කරන්න. එය ස්වභාවයෙන් සුළඟට ගසාගෙන යනු ඇති. කිසිවක් අතහැරීමට හෝ අල්ලා ගැනීමට උත්සාහ නොකරන්න. අතහැරීමත් අල්ලා ගැනීමත් ඉවතලන්න අත්හරින්න ඔබ උත්සාහ කරන්න. අතහැරීමත් අල්ලා ගැනීමත් ඉවතලන්න අත්හරින්න ඔබ උත්සාහ කරන්න. ඔබ අත්හල යුත්තේ අතහැරීමයි. ඔබ අත්හල යුත්තේ අල්ලා ගැනීමයි. ඔබ අත්හල යුත්තේ ඔබවයි. ඔබට ලබන්නට කිසි දෙයක් නැත. අතහරින්නට ඇති සියලු දේ අතහරින්න. එවිට ලැබිය යුතු ස්වභාව ධර්මය ස්වභාවය තුලින් ඔබ වෙතට පිවිසෙනු ඇති. මේ මොහොතේ ඇති දෘෂ්ටිය හඳුනා ගන්න අත්හරින්න. එය පූර්ණ අවබෝධයෙන්ම අවසන් වනතුරු ඒ සඳහා ඔබගේ වීරිය කැප කරන්න. ධර්මය පිහිටවීම සඳහා මනස තුල වීරිය කරන්න. ධර්මානුගත කර ගැනීම සඳහා වීරිය කරන්න. වීරිය අත්හරින්න වීරිය කරන්න. ක්‍රියාව අත්හරින්න වීරය කරන්න. ක්‍රියාව අත්හරින්න ක්‍රියාව ආරම්භ කරන්න. ක්‍රියාව අත්හරින ක්‍රියාව ආරම්භ කරන්න. ක්‍රියාව අත්හරින ක්‍රියාව ආරම්භ කරන්න. දැකීම අත්හැරලා දකින්න. ක්‍රියාව අත්හැරලා ක්‍රියා කරන්න. එහි මම හෝ අන් අය නැත. එහි සංස්කාර නිරෝධයි. සංස්කාර නැත. විඥාන නිරෝධයි. බෙදීමක් නැත. නාම රූප නිරෝධයි. එහි නාමයක් හෝ රූපයක් නැත. සලායතන නිරෝධයි. එහි ඉන්ද්‍රිය විෂයක් නැත. ඉන්ද්‍රිය ස්පර්ශයක් නැත. පස්ස නිරෝධයි. එහි කිසිදු ස්පර්ශයක් රැඳී සිටීමක් නැත. වේදනා නිරෝධයි. එහි කිසිදු සුඛෝ දුක්ඛෝ උපේක්ෂා වූ වේදනා නැත. තණ්හා නිරෝධයි. රැක ගන්නා වූ දෙයක් නැත. උපාදාන නිරෝධයි. ලබා ගන්නා වූ දෙයක් නැත. භව නිරෝධයි. කිසිදු මානසික භාවාත්මක ගුණයක නැත. ජාති නිරෝධයි. එහි ස්ත්‍රී ජාතිය හෝ පුරුෂ ජාතිය හෝ මනුෂ්‍ය ජාතිය හෝ වෙනාන් ජාතියක උපත නැත. ඉපදී නැත. ජාති නිරෝධයි. එබැවින් ජරාද මරණයද නැත. දුක්ඛ දෝමනස්සයද නැත. ඉපදී මහා මරණය නැත. ක්‍රියාව අවසන් කළ විවේක ඇති කෙනෙක් බවට පත් විය යුතුයි. ක්‍රියාව අවසන් කළ විවේකය ඇති කෙනෙක් බවට පත් විය යුතුයි. පූර්ණව ධර්මය ප්‍රකට වන තුරු වීරිය කරන්න. ධර්මයෙන් වීරිය අත්හැරෙන තුරු වීරිය කරන්න. වේගයේ උපරිමය ඔබ ලබා දෙන්න. වේගයේ උපරිමය නිශ්චල වන තුරු වේගය ලබා දෙන්න. කිසිදු ක්‍රියාකාරකමක නොරැඳෙන්න. විඳින්නෙකු හෝ නොවිඳින්නෙකු නොවන්න. අත්හරින්නෙකු හෝ අල්ලා ගන්නෙකු නොවන්න. ස්ත්‍රියක හෝ පුරුෂයෙකු නොවන්න. දකින්නෙකු හෝ නොදකින්නෙකු නොවන්න. ධර්මය අවිද්‍යා නිරෝධයි. ධර්මය සංඛාර නිරෝධයි. ධර්මය විඥාන නිරෝධයි. ධර්මය නාම රූප නිරෝධයි. ධර්මය සලායතන නිරෝධයි. ධර්මය ස්පර්ශ නිරෝධයි. ධර්මය වේදනා නිරෝධයි. ධර්මය තණ්හා නිරෝධයි. ධර්මය උපාදාන නිරෝධයි. ධර්මය භව නිරෝධයි. ධර්මයේ ජාති නිරෝධයි. ධර්මයේ ජරා මරණ නිරෝධයි. ශෝක පරිදේව නිරෝධයි. දුක්ඛ දෝමනස්සයෝ නිරෝධයි. ධර්මානුගත කරගන්න. ධර්මානුගත කරගන්න තමන්ගේ අධ්‍යාත්මය. සියල්ලගෙන් නිදහස් වන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. කිසිවෙකු නොවන්න. කිසිවෙකු නොවන්න. වීරිය අත්හරින්න. එයට වීරය කරන්න. මමත්වය අත්හරින්න. කාලය අත්හරින්න. සියලු විඥාන අත්හරින්න. සියලු සංඥා අත්හරින්න. සියලු දැනුම අත්හරින්න. සියලු වචන අතහරින්න. සියලු ආකල්ප අතහරින්න. මධ්‍යස්ථතාවය අතහරින්න. ප්‍රකට කිරීම, ප්‍රායෝගික කිරීම අතහරින්න. භාවිතා කිරීම අතහරින්න. අභාවිතාව අතහරින්න. අතහැරීම අතහරින්න. සියල්ල අතහරින්න. සියල්ල අතහැරීමට උත්සාහ කරන්න. සියල්ල යන වචනේ ද අතහරින්න. ඇසෙන දේ ද අතහරින්න. අසන්නට තියෙන දේ ද අතහරින්න. ඇසුන දේ ද අතහරින්න. කිසිවෙකු නොවි ලොව දෙස බලන්න. කිසිවෙකු නොවි සිතන්න. කිසිවෙකු නොවි ශ්‍රවණය කරන්න. කිසිවෙකු නොවි ජීවත් වන්න. කිසිවෙකු නොවි ඇවිද යන්න. කිසිවෙකු නොවි ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. එය ක්‍රියාවක් කරනවන්න. ඒ ස්වභාවය තුළින් පැන නගින්න ඉඩ හරින්න. නිවන සලායතන තුළ නොපිහිටන බව තේරුම් ගන්න. සලායතන තුළින් නිවන ස්පර්ශ කළ නොහැකි බව තේරුම් ගන්න. සලායතන වල ඇති බලය ලෝකයට ප්‍රයෝජනවත් වනවා පමණයි. ලෝකෝත්තර භව, විමුක්තිය, නිදහස, නිවන, මෘදු බව ලබා ගන්න නම් ඔබ සලායතනවල ශක්තිය අතහරින්න. සලායතනවල ඇති බලය අතහරින්න. සලායතනවල ඇති වීරිය අතහරින්න. සලායතනවල ඇති ඇලීම, ගැටීම, උපේක්ෂාව අතහරින්න. සලායතනවල ඇති උපාදානය අතහරින්න. එහි ඇති කිසිවක් ලෝකෝත්තර බවට කිසිදු උපකාරයක් නැත. වැදගත්කමක් නැත. ලෝකෝත්තර ලෝකයේ ඉන්ද්‍රිය ධර්මයන් කිසිවක් පිළිගැනීමක් නැත. හමුවීමක් නැත. ඥාතිකමක් නැත. ඉන්ද්‍රිය ධර්මයන් සමග ලෝකෝත්තර ධර්මයේ කිසිදු ඥාතිකමක් නැත. සමානකමක් නැත. එබැවින් ඉන්ද්‍රිය ධර්මයන් වල ශක්තිය කිසිදු ඵලයක් නැත. එය මුදා හරින්න. එය විශ්වයට ගසාගෙන යන්නට ඉඩ හරින්න. ඔබ ඉන්ද්‍රිය ශක්තියින් වලින් නිදහස් වෙන්න. එවිට ඔබ විශ්ව සබුදු ධර්මයට, පුජ්‍යලත්වයෙන් තොර වූ ධර්මයට, කාලය ඉක්ම වූ ධර්මයට, ආලෝකය හා අන්ධකාරය ඉක්ම වූ ධර්මයේ සමග සම්බන්ධ වෙනවා ඇති, ඒකාත්මික වෙනවා ඇති. ඔබට කළ හැක්කේ සියල්ල විවෘත කිරීම පමණයි. ධර්මය තුළට පිවිසීම ස්වභාවයෙන් සිදු වෙනවා ඇති. ඒ ඔබගේ විඥාණයට දැකගත හැකි, විඳගත හැකි, ග්‍රහණය කරගත හැකි දෙයක් නොව එය ස්වභාවයකි. එය ස්වභාවික සත්‍යයකි. එහි අවේදීත තත්වයක් ඇත. ධම්මානුධම්ම කරගන්න. සමස්ත අධ්‍යාත්මය ධම්මානුධම්ම කරගන්න. ධර්මයට අනුගත කරගන්න. ධර්මයට අනුව පුරුදු කරන්න. ධර්මයට අනුව හැඩගස්වන්න. ධර්මය හා ඔබ අතර වෙනසක් නොමැතිව ධර්මය හා මම එක් අයෙක් පමණයි. ඒ එක් අය ගණනය කළ නොහැකි අකාලිකත්වයේ ඒකීයත්වයයි. ගණනය කළ නොහැකි අකාලිකත්වයේ ඒකීත්වයයි. සියල්ල අත්හරින්න. ක්‍රියාව අත්හරින්න. රැඳීම අත්හරින්න. පාලනය අත්හරින්න. රඳවා ගැනීම අත්හරින්න. ගොනු කිරීම අත්හරින්න. අල්ලා ගැනීම අත්හරින්න. අතහැරීමේ ක්‍රියාවලිය ද අත්හරින්න. කිසිම දෙයක් රඳවා නොගන්න. විඥානය අත්හරින්න. ස්වභාවය ස්වභාවයක් ලෙස විඳ දරා ගන්න. ස්වභාවය විඥාණයෙන් විඳ දරා නොගන්න. ස්වභාවය සංඥාවෙන් විඳ දරා නොගන්න. ස්වභාවය වේදනාවෙන් විඳ දරා නොගන්න. ස්වභාවය මමත්වයෙන් විඳ දරා නොගන්න. කිසිවෙක් නොවන්න. මම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවේ. වෙනාන් කෙනෙක් නොවේ. කිසිවෙක් නොවේ. කාලය තුල නොසිටින්න. අන්ධකාරයේ හෝ ආලෝකයේ නොසිටින්න. සියලු භාවනාවන් අතහැර ස්වභාවයට ඉඩ දෙන්න. සියලු වීරියන් අතහැර ස්වභාවයට ඉඩ දෙන්න. Thank you. සියලු බැඳීම් අත්හරින්න. තමා නැති තැන නිදහස ඇත්තේ ඒ ධර්මය අනුගත කරගන්න. කිසිවක් ඉතිරි කර නොගෙන සමස්ත මනස සුභාධමට විවෘත කරන්න. කිසිවෙක් නොවන්න, කිසිවක් නොකරන්න, කිසිවෙක නොරැඳෙන්න, කිසිවක් බලාපොරොත්තු නොවන්න, කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න, කිසිවක් බලාපොරොත්තු නොවන්න, කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න, කිසිවක් බලාපොරොත්තු නොවන්න, දැකීම ඉක්මවන්න, ඉන්ද්‍රියන් සයම ඉක්මවන්න, කාලය ඉක්මවන්න, රැය දහවල ඉක්මවන්න, පුජ්‍යලත්වය ඉක්මවන්න, දුරු කරන්න, නිරෝධ කරන්න, නිදහස් කරන්න. ඒහා සමාන ධර්මයක් තමන්ගේ අධ්‍යාත්මයේ තුල පූර්ණව ඇති කරගන්න. ඒ තුලින් ඔබට නිදහස ලැබෙනවා ඇති. සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. හරි දේද, වැරදි දේද, හොඳ දේද, නරක දේද, පවුද, පින්ද මේ විශ්වයට විවෘත කරන්න. පුජ්‍යලත්වයේයි කිසිවක් රඳවා නොගන්න. සමස්ත මමත්වය විවෘත කරන්න. ඔබ නොසිටින්න, කිසිවෙකු නොවන්න, මම නොවන්න, සියලු දෙනාටම ශ්‍රී සද්ධර්ම අවබෝධය පිණිස මේ අනුශාසනාව හේතු වාසනා වේවා. දුර්ලභව පහළව ධම්ම රත්නය සියලු ලෝකසයන් මහත් වූ දයාවෙන් කරුණාවෙන් අවබෝධ කොට පසක්ක